සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේන දිට්ඨි අපන්නක පටිපදා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ අපන්නක ප්‍රතිපදාවට අදාළ වූ කාරණා හතරක් පිළිබඳව. අපන්නක ප්‍රතිපදාව බුදුදහමෙහි නොඑක් තැන පැහැදිලි කරනවා. ඒ අපන්නක ජාතකේන සඳහන් වෙනවා කිසියම් විදියකින්. ඒ වගේම අපන්නක පටිපදා කියලා සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒ බොහෝ තැන්වල මේට අදාළ කරුණු සඳහන් වෙනවා. අපන්නක කියන එකේ සාමාන්‍ය තේරුම තමයි විරුද්ධ නොවීම, උතුම් වූ ප්‍රතිපදාව, නැත්තං නිර්වාණගාමී මාවත කියන කරුණ තමයි මෙයින් ඉස්මතු වෙන්නේ. අපන්නක ප්‍රතිපදාව කියලා කිව්වහම යහපත් පැත්තට තියෙන මාවත, අනිත් අය සමග නොගැටෙන මාවත, නිවන සඳහා වූ ප්‍රතිපදාව, ලෝකයේ පරම සත්‍ය කරා යන්න තියෙන ප්‍රතිපදාවයි අපන්නක ප්‍රතිපදා විදියට ධර්මය තුල සඳහන් කරලා තියෙන්නේ. මේ අපන්නක ප්‍රතිපදාව විවිධ දේශනාවල විවිධ කරුණු වශයෙන් දක්වලා තියෙනවා. අද අප සාකච්ඡා කරන දිට්ඨි අපන්නක පටිපදා සූත්‍රයෙන් සඳහන් වන කරුණු හතර තමයි නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසාව හා සම්මා දිට්ඨිය කියන කාරණා හතර. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා චතෝහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ අපන්නකසං පටිපදං පටිපන්නෝ හෝති. කාරණා හතරකින් යුක්ත වූ භික්ෂුව අපන්නක ප්‍රතිපදාවට පිවිසියේ වෙයි. යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං කයාය. අන්නේ තැනැත්තා ආශ්‍රවයන්ගේ ශේවීමට හේතුවන්නා වූ කරුණුවලට පිවිසියේ වෙයි, බැසගත්තේ වෙයි කියන අදහසයි මෙයින් සඳහන් වන්නේ. යම්කිසි කෙනෙක් මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත නම් ඒ තැනැත්තා ආශ්‍රක්ෂය කිරීම, නැත්තං නිර්වාණ අවබෝධය සඳහා වූ වැඩපිළිවෙලෙහි කටයුතු ආරම්භ කළ තැනැත්තෙක් විදියටයි මෙහිදී පැහැදිලි කරන්නේ. මොනවද ඒ කාරණා හතර? නෙක්ඛම්ම විතක්කේන, අව්‍යාපාද විතක්කේන, අවිහිංසා විතක්කේන, සම්මා දිට්ඨිය. මෙහිදී කරුණු හතරක් ඉදිරිපත් කරනවා. කිසියම් කෙනෙක් නෙක්ඛම්ම විතර්කයෙන් යුක්ත නම්, නෛෂ්කාම්මයට අදාළ සිතුවිලි වලින් යුක්ත වෙනවා නම්, අව්‍යාපාද විතර්කයෙන් නැත්තං මෛත්‍රී සාගත සිතුවිලි වලින් යුක්ත වෙනවා නම්, අවිහිංසා විතක්කේන අනිත් පැයට හිංසා නොකිරීම සම්බන්ධ වූ සිතුවිලි වලින් යුක්ත වෙනවා නම්, සම්මා දිට්ඨිය මනාව දැක්මකින් යුක්ත වෙනවා නම්, මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත කෙනා අපන්නක ප්‍රතිපදාවට පිළිපන් තැනැත්තෙක් විදියටයි සඳහන් වන්නේ. ඒ වගේම හෝ ආත්මයන් ශේ කිරීම නම් වූ දුක නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම නම් වූ, නැත්තං නිර්වාණ අවබෝධය සඳහා හෝ මාර්ගයට බැසගත්තු කෙනෙක් විදියටයි සැලකන්නේ. බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීමක් තමයි ආරියස්ථානික මාර්ගය. ඒ ආරියස්ථානික මාර්ගය ඇතුළු බුදුදහමේ දැක්වෙන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මේ සියල්ලක්ම ඉදිරියට ගෙන යන්නට වඩන්නට හේතු වන ප්‍රධානතම කරුණ විදියට දක්වන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. එනිසා භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ සම්මා දිට්ඨි පුරේජවං කියලා. සම්මා දිට්ඨිය මුලින්ම යන්න ඕන කියලා. ඒ වගේම සඳහන් කරනවා ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසමානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. ආශ්‍රවයන්ගේ ශේ කිරීම දේශනා කරන්නේ කෙලෙස් දුරු කිරීම පිළිබඳව දන්නා වූ දකිනා වූ තැනැත්තාට කියලා පැහැදිලි කරනවා. එයින් සඳහන් වන්නේ චතුසත්‍ය සම්මා දිට්ඨිය නම් වූ දුකේ හට ගැනීම හා Nirodhe පිළිබඳව දැක්ම සඳහන් වන නිවැරදි දැක්ම සම්‍යක් දෘෂ්ටිය ආරම්භයේදීම ඇති කරගන්නට ඕන. එහෙම ඇති කරගන්න කෙනාට තමයි මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. සතර සතිපට්ඨානයේ වැඩීමේදී ආරම්භයේම සීලංච සවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා කාරණා දෙකක් දැක්වෙනවා. එක අතකින් සීලය පිරිසුදු කරගන්නට ඕන, අනෙත් අතින් දිට්ඨිය දැක්ම දර්ශනය ඍජු වෙන්නට ඕන කියලා සඳහන් කරනවා. අනේ දිට්ඨිය ඍජු වෙන නම් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දුකේ හට ගැනීම හා නිරෝධය, නැත්නම් පංචබනස්කන්ධය, එහෙමත් නැත්නම් පටිසම්පාදේහි හට ගැනීම හා නිරෝධය. මෙන්න මේ දැක්ම සුතමේ පඤ්ඤා විදියට අපි ආරම්භයේදීම සම්පාදනය කරගන්නට ඕන. අන්නේ සම්මාදිට්ඨිය ඇති කරගත්තු පමණට සම්මා සංකප්පය සඳහන් කරලා තියෙනවා. සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. මෙන්න මේ කාරණා තුනේ යොක්තෝ සම්මා සංකප්පය බුදුදහමෙහි අපන්නක ප්‍රතිපදාවෙහි ලක්ෂණ විදියට දක්වනවා. කර්මය පිළිබඳවත් දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳවත් කිසියම් කෙනෙකුට දැක්මක් ලැබුණා නම් අන්නේ දැක්මට කැපවීම මුළු හදවතින්ම ඒ සඳහා යෙදීම නම් වූ සංකල්පනාව සිතිවිල්ල ඔහුගේ ජීවිතය තුළින් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අන්නේ බාහිරට පේන ප්‍රධාන ලක්ෂණ තුනක් තමයි එක අතකින් නෙක්ඛම්ම විතක්ක. ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට ගෝචර වෙන රූප ශබ්ද ආදී මේ අරමුණු වලින් සතුට විඳින්නට ඔහු දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙලා ඊට වඩා තමගේ මනසින් ධාන, අභිඥා, මාර්ගඵල, ප්‍රඥා කියන මෙන්න මේ පැත්තට තියෙන කැමැත්ත ටිකෙන් ටික වැඩි වෙනවා. අනෙත් අතින් අව්‍යාපාද සංකප්ප කියන සඳහන් වෙන පරිදි සබ්බේ සත්තා බාන්තු සුඛිතත්තා කියන මෙත් සිටිවිල්ල ඔහු නිතර වඩන කෙනෙක් බවට පත් වෙනවා. ව්‍යාපාද සංකල්ප වලින් බැහැර වෙලා ලෝක සත්වයන් පිළිබඳව මෛත්‍රී සිටිවිල්ල ආරම්භයේ පටන්ම වඩන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා තමයි කරණිමෙත සූත්‍රයේදී දැක්වෙන්නේ යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් සක්කෝ උජෝචාදී වශයෙන් කරුණ 14ක් දක්වලා ඉන්පසුව මෛත්‍රී සිටිවිල්ල සම්බේ සත්තා බවන්ද සුඛිතත්තා කියන මෙන්න මේ සිටිවිල්ල වඩන්නයි කියලා දේශනා කළේ එකයි. නිර්වාණේ නම් වූ යම් ශාන්ත පදයක් කිසියම් කෙනෙක් කැමතිනම් එක පැත්තකින් සිල්වන්ත වෙන්නට ඕන. අනිත් පැත්තෙන් මුළු ලෝකෙම සත්‍යයන් තමන්ගේම දරුවන්සේ බලන විදිහේ මෛත්‍රී සාගත සිටිවිල්ලකින් අව්‍යාපාද විතර්කයකිනුයි මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන්නේ. ඒ වගේම අවිහිංසා විතක්ක කියලා සඳහන් කරපු ආකාරයට ලෝකයේ සත්‍යයන්ට වචනෙන් හෝ කායිකව හිංසාවක් නොවන විදිහේ ප්‍රතිපදාවකට ඔහු පිවිසෙනවා. මෙන්න මේකත් අපහනක ප්‍රතිපදාවක්. යම් කිසි කෙනෙකුට මනාදැක්මක් තියෙනවා නම් පංචකාම සම්පත්තියෙන් වෙන් වෙනවා නම් මෛත්‍රිය යුතුව වාසය කරනවා නම් ඔහුගේ සිතින් નિરાයාසයෙන්ම අනිත් අය පීඩාවටපත් කිරීමේ සිටිවිලි ක්‍රමෙන් බැහැර වෙනවා. මෙන්න මේක තමයි ධර්ම මාර්ගයේ යම් කිසි කෙනෙක් ගමන් කරන බවට තියෙන සලකුණු. ඒ වගේම සම්මා දිට්ඨිය කියලා සඳහන් කරනවා. සම්මා දිට්ඨිය ආරම්භයේ පටන්ම ක්‍රමානුකූලව ඉදිරියට යන්නට ඕන. එය ආරම්භයේදී කල්‍යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සුතමේ පඤ්ඤා විදියට සලසාගෙන එය නැවත නැවත සිතීම වශයෙන් චින්තාමේ පඤ්ඤාව දිනු කරගෙන සමථ විදර්ශනා භාවනා වැඩීම වශයෙන් භාවනාමය පඤ්ඤාව තුළින් ඒ සම්මා දිට්ඨිය තවත් ඉහළට දිනු කරගෙන සම්මා ඥාන සම්මා විමුක්ති තුළින් ප්‍රඥාවෙහි මස්තක ප්‍රාප්තියට ළඟාවන්නට කටයුතු කරන්නට ඕන. මෙන්න මේ යන ගමන අවිහිංසක වූ ගමනක්, නෙක්ඛම්මයට බර වූ ගමනක්, මෛත්‍රී සාගත වූ ගමනක්, මනා දර්ශනය කියන ගමනක්. මෙන්න මේ කරුණු හතර යම් කිසි කෙනෙකුගේ ජීවිතයට ලැබුණා කියලා කියන්නේ එතනත්තා ආශ්‍රැෂ්‍ය කිරීම සම්බන්ධ වූ මාවතට බැසගෙන මෙන්න මේ අපන්නක ප්‍රතිපදාවට පිළිපන්න තැනැත්තෙක් විදියට සලකනවා. දිට්ඨේ අපන්නක පටිපදා සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ අපන්නක ප්‍රතිපදාවට අදාළ වූ මෙන්න මේ කරුණු හතර. නෙක්ඛම්මේ, අව්‍යාපාදේ, අවිහිංසාව, සම්මා දිට්ඨිය කියන මේ කාරණා හතර. එනිසා අප නිරතුරුව කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් මේ ධර්ම මාර්ගය පිළිබඳව අවබෝධය ලබා ගනිමින් සම්මා දිට්ඨිය මුලින් තබාගෙන සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ ආරියසංගික මාර්ගයේ කරුණෝ සිය ජීවිතය තුළින් ක්‍රියාත්මක කරමින් නිතිපතා හැම මොහොතකම මේ නිවෙන සැනසෙන මාවතෙහි අපහන්නක ප්‍රතිපදාවෙහි ඉදිරිය බලා කටයුතු සම්පාදනය කර ගැනීමට අපි හැමදෙනාම උත්සාහ ගනිමු. ඒ සඳහා මේ ශ්‍රවණ කලාව සූත්‍ර දේශනාවත් ඔබ අප හැමදෙනාටම කුසලයක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.